වීති ප්‍රතිපාදක පංචද්වාර වර්ජන සිතයි. ඥාන ප්‍රතිපාදක මනෝද්වාර වර්ජන සිත සහ වොත්තපන සිතයි. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසකාරී කියන උතුම් අවස්ථාව අපේ සිත පුරුදු කර තැබීමයි. සිත කුසල් පැත්තට පුරුදු කර තැබීම තමයි යෝනිසෝ මනසකාරය. අපේ සිත කුසල් සිත බවට පුරුදු කළ තිබුණා නම් අපට පංචද්වාරික චිත්ත වීථියකදී ධාන ප්‍රතිපාදක කියන වොත්තපන සිත අපේ සිත හරවන්නේ කුසල ජවම් පිළිකටයි. අයෝනිසෝ මනසිකාරයේ පුරුදු වී තිබුණා නම් තමයි අකුසල පැත්තට අකුසල ජවම් පැත්තට මේ වොත්තපන හිත යොමු කරන්නේ. මනෝද්වාර වර්ජනත් එහෙමයි. අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කළා තිබුණා නම් එයින් මනෝද්වාර වර්ජන සිත පහළ වුණාම මනෝද්වාරික ජවං වීති පහළවන්නේ කුසල ජවං වශයෙන්මයි. මනෝද්වාරික ජවං වීති කුසල ජවං වශයෙන් හසුරුවන්නේ යොමු කරන්නේ මනෝද්වාර වර්ජන සිත. එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ. කුසල පැත්තක හරවනවා අකුසල පැත්තක හරවනවා. වොත්තපනිසිත සහ මනෝද්වාර වර්ජන සිත. එතකොට මේ සිත් දෙක කුසල පැත්තට හරවන්න පුරුදු කරවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ කියන්නේ නුවණට හුරුව. මනසිකාරෝ කියන්නේ කල්පනා කිරීම, මෙනෙහි කිරීම. දැන් අපි සලකා බලමු අපේ ඇසට, කනට, නැහැට, දිවට, කයට, හිතට ලැබෙන අරමුණු. ඉෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්. ඉෂ්ඨ කියන්නේ තමන් ප්‍රියමනාප වන. අනිෂ්ඨ කියන්නේ අප්‍රියමනාප වන දේවල්. එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ සෙයින් ඇලීම නැටගන්නේ. අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා. ඇලීම ගැටීම. ඇලීම කියන්නේ ලෝභය, ගැටීම කියන්නේ දෝෂය. මේ දෙකෙන් තමන්ගිත වෙන් කර ගැනීමට, එයින් ඉවත් කර ගැනීමට යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. බෝධිසත්ව චරිතයක් මම කෙටියෙන් කියනවා. මහා බෝසතාණන් වහන්සේ ඒක රාජ නමින් බොහෝම දසරා ධර්මයෙන් රාජ්‍ය කළ රජ කෙනෙක් හිටියා. ප්‍රදේශ රාජ්‍ය. ඒ රටේ රජුලුවන්ගේ තිය අමාත්‍යෝ 1000. මේ 1000ම ඒ හා සමානයි. රජුලුවන් බොහෝම ධාර්මිකයි, අමාත්‍ය මණ්ඩලයත් ධාර්මිකයි. එනිසාම ප්‍රදේශ භාර නිලධාරීන් ධාර්මිකයි. එනිසා රට වැසියෝ අතිශයින් ධාර්මිකයි. මුනුමාත් රට ඉතාමත්ම ශස්ත්‍රීය රටක් වුණා, සාමග්‍රී රටක් වුණා, සාමයෙන් යුක්ත රටක් වුණා මේ රජුලුවන්ගේ ප්‍රතිපත්ති නිසා. රජුලෝ බොහෝම කාරුණිකයි. තමන්ගේ රටවැසියන්ට කතා කරන්නේ දරුවන්ට වාගේ. තමන්ගේ වැඩිහිටියන්ද දෙමව්පියන්ද වාගේ කතා කරන්නේ තමන්ගේ රටේ වැඩිහිටියන්ද. ඉතින් මේ රජුලුවන්ගේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මුළු මහත් සතේ පැතිරිච්ච නිසා මුළු ජනතාවම සාමග්‍රියෙන් යුක්තයි, සාමයෙන් යුක්තයි. කොතනකවත් නැහැ වුණුවන් අතර අසමිකකමක් නැහැ. එක පවුලේ දරු පිරිසක් වාගේ සමගින් මේ රටේ ජනතාව විසුවා. ඔය අතර හැබැයි එකම එක දුෂ්ට පුද්ගලයේ සාමන්ත රටකට ගිහිල්ලා බොරු පැමිණිල්ලක් කරලා ඒ රජතුමා කුළු ගන්වලා නැත්නම් උනන්දු කරවලා සේනාව පිරිවරාගෙන ඇවිල්ලා මේ ඒක රාජ රජතුමාගේ රට වැටළුවා. රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධය දෙන්න කියලා. ඒ අතර අමාත්‍ය මණ්ඩලය කිව්වා අපට අවසර දෙන්න යුද්ධ කරන්න කියලා. ඒක රාජ රජතුමා කිව්වා ධනවේනි, සතක් වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනය කිරීමට මම අනුමත කරන්නේ නැහැ. කැමති කෙනෙක් කැමැත්තක් කරගනේවා කියලා ධර්ම සාකච්ඡා කරමින් හිටියා. ඒ වෙනකොට චතුරු රජතුමායි සේනාවත් ඇවිල්ලා මේ අමාත්‍ය මණ්ඩලය සහ රජතුමා ජීවග්‍රහයෙන් අල්ව ගත්තා. ඒ වෙනකොට මේ ඒකරාජ රජතුමා යෝනිසෝ මනසකාරය හොඳින් පුරුදු කරලන් තිබුණේ. යෝනිසෝ මනසකාරය කියන්නේ ලාභ අලාභ දෙකේදී, යස අයස දෙකේදී, නින්දා ප්‍රශංසා දෙකේදී, දුක සැප දෙකේදී සමව පිහිටීම තිත පුරුදු කළ තිබුණා. ඒ නිසා මේ විරුද්ධ රජතුමාගේ රාජ පුරුෂයන් ඇවිල්ලා අල්වා ගන්න කොට වද දෙන කොට මෛත්‍රී භාවනාම කළා. අන්න යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීමේ වැදගත්කම. ඊළඟට අර විරුද්ධ රාජ්‍යරුවන්ගේ අනුපරිද්දෙන් මේ අහිංසක ධාර්මික ඒකරාජ රජතුමා සික්කාවක දමා බාල්කී එල්ලුවා. කකුල් දෙකෙන් එල්ලුවා. ඉස යටු කුරුකල්. ඒ හැම විටම ඒකරාජ රජතුමා මෛත්‍රී වැඩුවා. මේ මෛත්‍රී වැඩීම නිසා මොකද සිද්ධ වුනේ? රජුරුවන්ගේ හිතේ මේ එල්ලීගෙන සමාධිගත වුණා. සමාධිගත වුණා. ඉස්සෙල්ලා මෛත්‍රී උපචාර සමාධිය ලැබුණා. ඊළඟට මෛත්‍රී ධ්‍යාන සමාධිය ලැබුණා. ඊළඟට රජුරාණ පුළුවන් වුණා කසින නිමිතරමු කරන්න. කසින නිමිතරමු කිරීම නිසා ඒ රජුරවණ්ඩ කසින ධ්‍යාන ලැබුණා. අෂ්ඨ සමාපatti ලැබුණා. අභිඥා ලැබුණා. බලන්නේ එල්ලීගෙන යෝනිසෝ මනසිකාරයෙන් සමා ප්‍රයෝජන ගත හැකි. මේ දුකටපත් වූ වෙලාව මොනතරම් චිත්ත පීඩාවක් වෙන්න ඕනද? ඒ කිසිම චිත්තරාවක් නැතුව හිතේ ධ්‍යාන සමාධි සමාපත්‍ය උපුරා ගන්න තරමට හිත දිවඩ ගන්න සම්ුණේ යෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟ රජුණන්ගේ ඒ ධ්‍යාන බානිසා අර දුන්සනා. ආහසේ බද්ද පරියන්තෙන් වාගුණා. අර රාජපුරුෂයා මේක දැකලා විරුද්ධ රජුණන්ගෙන් කිව්වා. ඒ රජුරෝ වියෙන් ඇවිල්ලා වැඳ වැටුණා. තමුන්නාංශයේගේ ಗುಣ මහිමය මට තේරුම් ගන්න බැරි වුණා. මට සමාවනු මැනව මා කළ මේ අපරාධයේ සමාවනු මැනව මේ සිංහාසනයේ වඩිනු මැනව කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී ඒකරාජ රජතුමා අහසේ බද්ධ පාරියන්තෙන් වාඩි වී ඉඳගෙන අනුශාසනාවක් කළා. මහරජතු මම දැන් මනුෂ්‍ය රාජක සිංහාසනයේ වඩා උතුම් සිංහාසනයක වාඩිලා ඉන්නේ. මේක දිව්‍ය ආසනයක්. මේක බ්‍රහ්ම ආසනයක්. එනිසා මම ඒ නැවත සිංහාසනයේ වාඩි වෙන්නේ නැහැ. මා සින මේ අත්හාරමිකව හදන්ද. සමුනුත් ඉතිපසී රකින්ද. ඔයාට සිල් රකින්ද. මෛත්‍රිය වඩන්ද. කන වඩන්ද. ප්‍රතිපත්ති වඩන්ද. අප්‍රමාද වෙන්නේ කියලා අනුශාසනා කරමින් ඒ විරුද්ධ රජතුමාගේ දෙනෙත් කඳුලෙන් තෙමෙද්දී හැම දෙනා බලා සිටිද්දී විස්මයටපත් වෙද්දී ඒ මහෞත්තමයන් වහන්සේ අහසින් වැඩියා විවේකයේ සඳහා හිමුවත් දෙසට. මේ බලන්න ආභයක් අයසක් නිංගාවක් කීරාවක් කියතනදී පා මොනසෝ මසිතින් චිත්ත සමාධි උපාගතිනේ මොනතරම් පුදුමද. මේවා ලොවර දේශනා කලේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නෙමෙයි ලෝතුරා සම්මා බුදුරජාණන් වහන්සේ. දැන් අපි සලකා බලමු මේ යෝනිසෝ මනසිකාරයේ නිසා මොනතරම් දුරට චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්ද? සමාධිය කියන මේ වචනය තේ හැදලා තියෙන්නේ මෙහිමයි. සං උපසර්ග పూర్ව ආ උපසර්ග పూర్ව ධා ධාරණී කියන මේ ධාකයෙන් තමයි සමාධි කියන වචනේ හැදලා තියෙන්නේ. ඒ නියම තේරුම මුලද පිහිටුවා ගන්න චිත්ත ඒකාග්‍රතාවක් සමාධියකින් උතුම් ලෙස පිහිටුවාගත් චිත්ත ඒකාග්‍රතාවට කියනවා සමාධි. තාත්වික සම්මා සාධිකත් විශේෂණය කරන මාර්ගංගවලදී මේ සමාධිය තේනවා පරිකාරම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියලා අවස්ථා තුනක්. පරිකාරම සමාධිය, උපචාර සමාධිය දෙක හාමාවචර සිටේ ඇතිවේ සමාධියක්. හාමාවචර කුසල සිත් තියෙනවානේ 8ක්. ඒ කාමාවචර කුසල සිටේ ඇති වෙන සමාධිය පරිකාරම සමාධිය, උපචාර සමාධිය කියලා දෙකට බෙදෙනවා. අර්පණා සමාධිය මහග්ගත ලෝකෝත්තර වශයෙන් දෙකට බෙදෙනවා. මාර්පණා සමාධි කියන තැන රූපාචර ධ්‍යාන සමාපatti හතරක් සංකේතින් කියනවා. ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය. එතන ප්‍රථම ධ්‍යානය කියන්නේ අංග පහකින් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවයි. විතරක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාංග පහෙන් යුක්ත අධි සමාධියද කියනවා ප්‍රථම ධ්‍යාන සමාධිය. ද්විතිය ධ්‍යාන සමාධිය කියන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා අංග තුනක් තියෙන ධ්‍යානයයි. තෘතිය ධ්‍යාන සමාධිය කියන්නේ සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකින් යුක්ත සමාධියයි. චතුර්ථ ධ්‍යානය කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතා කියන අංග දෙකින් යුක්ත සමාධියයි. එතකොට මේ ධ්‍යානාංග බෙදෙන්නේ සමාධිය, රූපාචර සමාධි කුසාසිත සතරක් උනේ. අරූපාචර කුසාසිතද සමාධි වශයෙන් හතරකට බෙදෙනවා. ආකාසානංචායතන සමාධිය සමාපත්තිය, විඤ්ඤාණංචායතන සමාපත්තිය, ආසින්චඤ්ඤායතන සමාපත්තිය, නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය. මෙන්න මේ කියන හතර අරූපාවචර සමාධි කුසාසිතක්. මේ අටට කියන අෂ්ඨ සමාපatti කියලා. රූපාචර සමාපatti 4යි, අරූපාචර සමාපatti 4යි, අෂ්ඨ සමාපatti. ඊට මුලින් කාමාචර සමාධි තුනේ දෙකයිනේ, පරිකාරම සමාධි, උපචාර සමාධි. එතකොට මෙන්න මේ සමාපatti අට සමාධිගත කුසාසිත හැටියට හඳුන්වනවා. ලෝකෝත්තර සමාධි වශයෙන් ගැනෙන්නේ සෝවාන් මාර්ග සිතේ සමාධිය, සතරදාගාමි මාර්ග සිතේ සමාධිය, අනාගාමි මාර්ග සිතේ සමාධිය, අරහත් මාර්ග සිතේ සමාධිය. ඒකට විශේෂ නමක් තියෙනවා ආනන්තරික සමාධි කියලා. ආනන්තරික සමාධි. ඒ කියන්නේ සමාගයේ පැවැත්මට අනතුරුම විපාක දෙනවා. සෝවාන් මාර්ග සිතක් යම් චිත්තක්ෂණයකදී පහළ වුණේ එහි තියෙන සමාධිය ඊළඟ සිත සෝවාන් ඵල සිතක් බවට පමුණුවනවා. සකදාගාමි මාර්ග සිත යම් චිත්තක්ෂණයක්ද ඊළඟ චිත්තක්ෂණය සකදාගාමි ඵලය ලබා දෙනවා. අනාගාමි ඵල මාර්ග සිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟ චිත්තක්ෂණයේදී අනාගාමි ඵලය ලබා දෙනවා. අරහත් මාර්ග සිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟටම අරිහත් ඵලය ගෙන දෙනවා. චිත්තක්ෂණයකින්වත් අතරක් නැහැ. සමාධි ස්ථන්න පුළුවන් මාර්ගය ලබා මාස ගණන් සති ගණන් ගිහිල්ලා තමයි ඵලය ලැබෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේක තානාන්තරික සමාධි කියන්නේ ඒකයි. මාර්ග සිතට අනුතුරුවම ඵලය ගෙන දෙනවා. ඒ නිසා ඒක ආනන්තරික සමාධි කියන අය සමාධි සිත. දැන් ඒකට අපි සලකා බලමු. බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී දේශනා කොට වදාලා මාගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, භෝගයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා කියලා. එතන ආයුෂ කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපත් උපදවා ගැනීම සඳහා වඩන ඉරිදිපාද හතරයි. ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන හතර ඉරිදිපාද හතර. මේ හතර යම් සිතක දියුණු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියෙනවා දීර්ඝාස විඳින්න. ඒ කියන්නේ සමාප්‍රත්‍ය බලය දිනු කරගන්න පුළුවන්. ඒ දීර්ඝාස විඳිනවා කියන තැන නිවන දක්වාම දිනු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දක්වාම වෙනස් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ නැවත උත්පාදිත භංග අවස්ථාවක් නැහනේ. ඒක නිසා දීර්ඝාස හැටියට හඳුන්වනවා. නිසා මෙලව දීර්ඝාස විඳින්නත්, පරලව සුගතිවල දීර්ඝාස විඳින්නත් සදාකාලික දීර්ඝාස වෙන අමා මහ නිවන ලබන්නත් ඉරිදිපාද හතර වඩත්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවකෝ වර්ණයෙන් වැඩෙත්වා කියන තැන වර්ණයේ හැටියට උගන්වා වදාළේ සීල සම්පදායි. සීල සම්පත්‍ය ඇති සීලවන්තයා ශරීර වර්ණයෙන්ුත් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයෙන්ුත් වර්ණවන්ත වෙනවා. මෙලවත් රූප සම්පන්න වෙනවා, පරලව රූප සම්පන්න වෙනවා. එවාගේම නිවන් දැකීමෙන් තමා අතිශයම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකෝ සැපින් වැඩෙත්වා කියා දේශනා කළේ මේ ඉඳුරම් පින්වන සැපයක් ගැන නෙමෙයි. ධ්‍යාන සැපය. මේ මුලින් සඳහන් කළ අෂ්ඨ සමාපatti නමින් ගැනන ධ්‍යාන සැපය. මේ සැපය ලැබීම නිරාමිසයි. ඒ නිරාමිස සැපය මාගේ ශ්‍රාවකෝ ලබත්වා කියන එකයි සැපින් වැඩෙත්වා. භෝගයෙන් වැඩිත්වා කියලා සඳහන් කළේ මේ ධන ධාන්‍ය ගැන නෙමෙයි. උපනපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්න හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තාක් අපේ සිතේ වැඩුණා නම් උපනපන්තන ප්‍රියමනාප දෙමෝපියෝ, ප්‍රියමනාප සහෝදර සහෝදරියෝ, ප්‍රියමනාප නෑදෑයෝ, ප්‍රියමනාප දූ දරුවෝ, ප්‍රියමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය අවශ්‍ය සම්පත් ඒ ඒ තැනට පිරි ඉතිරි ලැබෙනවා. ඒ මොකද මේ සතර බඹිරණ වැඩිමින් ලෝවැස් ජනතාවට තමන් ප්‍රියමනාප වෙන නිසායි. ඒ නිසා භෝග සම්පත්තිය නමින් සතර බඹිරණ දේශනා කළා. ඊළඟට බලේ නමින් දේශනා කළේ ප්‍රඥාව. ලොව අභිභවණය කරන්න බැරි මහත් බලේ, මාර බලේ, ක්ලේශ මාර බලේ, ඒ ක්ලේශ මාන බලය පවා විදමණය කරන්න නසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. ඒකනි සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. ඒ භාවනාමේ ඥානය තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාරණ ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළා සමාධියේ කුමක්ද කියන එක පෙටි. ඊළඟට කුසාසිත කුමක්ද කියන එක පෙටි. යෝනිසෝ මනසකාරයේ කුමක්ද කියන එක පෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පනන සිත, අසංවර සිත, නොසංසුන් සිත, අසහනකාරී සිත, සමාධී සිත, සමාධි සහගත කුසාසිත බවට පමුණවා ගන්නට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දුන් උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා අර ඒකරාජ රජතුමා තමන්ට වද දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට බැසගත් හැටිනේ. ඔය වගේ සීලව මහා සීලව රජතුමාද තමාට වද දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා. ඒ වගේම අපට තියෙනවා කසින භාවනා 10ක්, අසුභ භාවනා 10ක්, අනුසති භාවනා 10ක්, ධම්ම විහාර භාවනා 4ක්, අරූප භාවනා 4ක්, ආහාරයේ පිළිබඳ පටික්කොල භාවනා 1ක්, ධාතු මනසිකාර භාවනා 1ක්, සමත භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාතෘකා, සීසිත සමාධි කරගන්න මාතෘකා. එහෙන් අපි එකක් ගැන බලමු. දැන් මේත පෙර ධර්ම දේශනාවකදී අපි දැක්කුවා ධප්තිං සාකාර කායගත සති භාවනා ගැන කිති දේශනාවක්. කේසා කියන මේ කොට්ටාසය කවුරුත් සමාහට ඇලුම් කරන එකක්. මේක සුවඳ ගන්නලා බොහොම ලස්සනට පවත්වා ගන්නවනේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සතරන් වශයෙන්, ආශ්‍රිත කුණප වශයෙන්, පිහිටිතන් වශයෙන් පිළිකුලයි. ඉතින් මේක පිළිකුල් වශයෙන් බලනකොට අපට පුළුවන්කම තියෙනවා කේසා කියන කොට්ටාසය අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන කෙන කුසාසිත උපදවන්න පුළුවන්. ඒ වගේම ලෝම, නඛා, දන්තා, තචෝ ආදී කොට්ටාස 32න් ප්‍රථම ධ්‍යාන එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා මේ 23 කුණපය මේ අතිශයම් පිළිකුල් වූ කුණපේ නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්. ධ්‍යාන කුසල් උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයෙන් දෙතිස් කුණපේ නිසා කුසාසිත සමාධියගත කුසාසිත පහළ කරගන්න හැකියි. ඔය වගේම තියනවා නේද දශාසුභේ කියලා. උද්ධමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, විඛායතක, විච්ඡිත්තක, අතවිච්ඡිත්තක, ලෝහිතක, කුලවක, අට්ඨික. මේවා දශාසුභ. අද කාලයේ සුහම්බින් වල මේ මූර්ත දේහ ගොඩබිම දාන්නේ නැහනේ. ඈතා කීතීම ගොඩබිම දාන ශිරිතක් තිබුණා. එහෙම අවස්ථාන මේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අරමුණු කරගන්න. දැන් අපි දැකලා තියෙනවානේ මූර්ත දේහ, මරණයටපත් වූ අයගේ දේහ දැකලා තියෙනවානේ ශරීර. ඒව අපට සිතින් අරමුණු කරන්න පුළුවන් ඉදිමී තියෙන හැටි, නිල් වී තියෙන හැටි. ඒ වගේම ඕජා ගලන හැටි. ඒ වගේම බලු කපුටන් ආදී සතුන් කාදමන හැටි. කෑලි කෑලි කඩි කඩි යන හැටි. ප්‍රති ප්‍රති ගහලා තියෙන හැටි. අණුවන් නැගිරෙන හැටි. ලේ ගලන හැටි. ඇට සැකිලි බාටපත් වී තියෙන හැටි මේවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඉදිමියගේ මූර්ත ශාරීරිය සිතින් අරමුණු කරගෙන ඉදිමියගේ මූර්ත ශාරීරිය යෝනිසෝ මනසිකාරයට ගැනීමෙන් ප්‍රථම ධ්‍යානයේ තියෙන සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඒක නිල් වියගේ මූර්ත ශාරීරියක් අරමුණු කරගෙන ප්‍රථම ධ්‍යානමය කුසල් සමාධිගත කුසල සිතක් පහළ කරගන්න පුළුවන්. මෙම දස අසුභයෙන් එකක් පාසා ප්‍රථම ධ්‍යාන කියන කුසාසිත උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒකට හේතුනේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට අපි සලකා බලමු අපට සම්මුඛ වෙන අප ආශ්‍රය කරන මේ පුද්ගලයා. දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙනකොට අපේ දෙමව්පියන් දෙන්න, අපේ ගුරු උතුමන්, කල්යාණ මිත්‍රයන්, සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා. එතකොට මේ ආශ්‍රය කරන පුද්ගලයන් නිසා අපට පුළුවන් සමාධිගත කුසල්සිතක් උපදවා ගන්න. අපි සලකා බලමු තමන්ගේ මව්තුමිය ජීවත් වෙනවා. තමන්ගේ පියතුමා ජීවත් වෙනවා නම් තමන්නේ තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරින් මෙත් කරනවා. මම වෛර නොවෙමි.

සමහර දුහත් නගා වඳිනවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් සමාධි හිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දුටු පමණි සංඝ ගුණා වර්ධනා කරනවා. මේ කසාවත් ඇඳ පෙරවාගෙන ඉන්න භික්ෂූන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහරහතන් වහන්සේ වැඩ සිටියේ. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලාමි උතුමන්ගේ පෙළටයි මේ ස්වාමීන් වහන්සේ මේක තුලා ඉන්නේ. ඒ ආර්ය මාර්ගඵලාමි උත්තමයන් වහන්සේලා සුපතිපන්න ගුණ සමන්වාගතයි උජුපටිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගැනීමේදී සංඝ ගුණ එකක් එකක් අරමුණු කරගෙන උපචාර සමාධි කුසල්සිත පහළ වෙනවා. මෙන්න යෝනිසෝ මනසිකාර නිසා එක භික්ෂූන් වහන්සේ නම දැකීමෙන් පවා කුසල්සිත සමාධිගත බවට පමුණවා ගන්න හැකියි. සමාන විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සමාධී සිතේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වෛර නොවේවා තරහ නොවේවා ආදී එක එක වචනයක් අරගෙන සිය දහස් ගණන් හිතේ වාර පුරුදු කරනවා. පුරුදු කරන තුන් වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා. එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන්, කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, උපේක්ඛා සාගත චිත්ත සමාධි උපදවන්නත් පුළුවන්. දැන් සමහර විට බොහෝම ධනවත්, බොහෝම රූමත්, බොහෝම සැපවත් කෙනෙක් දකිනවා. දකින වලට බොහෝ දෙනා කරන ඊර්ෂ්‍යාවනේ, ඒක වැරදි. ඒක අයෝනිසෝ මනසිකාරය. ඉතින් මේ තමා යෝනිසෝ මනසිකාර උපදවා ගන්නට ඕන සාදු සාදු සසර කළ පින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා. මේ ලද සම්පතින් මෙතුමන් නොපිරිහෙවා කියලා ඔහුගේ ලද සම්පත් නොපිරිහෙන්නට තමා හදතුලින්ම ආශිර්වාද පෙරට කොට මුදිතා පුරුදු කරනවා. එතකොට සිදි වෙන්නේ සමාගයේ සිටේ ඒ පුද්දලයා අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යානයක්, ද්විතිය ධ්‍යානයක්, තෘතිය ධ්‍යානයක් උපදවන්න පුළුවන්. ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති පුද්දලයා අනුමුණු කරගෙනත් සමාධිගත කුසාසිතක් පහළ කරගන්න පුළුවන් මේ කියන යෝනිසෝ මනසිකාරය නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. සපතපත් වූවන් දැකලා සිත සමාධි කර ගන්නවා. ඒ අතර මධ්‍යස්ත පුජ්‍යදී මධ්‍යස්ත පුජ්‍යදී දැක්කාම අහක බලා ගන්න එකනේ බොහෝ දෙනා කරන්නේ එහෙම නෙමෙයි. එයින් අපි වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ පුරුදු එක්කෙනා එයින් ගන්න වැඩේ තමගේ සිතේ උපේක්ඛා ඇති කර ගන්නවා. කම්මසකා මේ සෑම දෙනා සැප දුක් විඳින්නේ ස්වකීය කර්මා රූපුවයි කියලා කම්මසකා කියන වචනේ මුල් කොටගෙන කාර්මයේ ශෝකී කොට ඇති බව සිය දහස්වර මෙනෙහි කිරීමේ දිහිත සමාධි වෙනවා. හැබැයි එතෙන්ද සමාධි වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි. හතරවෙනි සමාධියමයි උපේක්ඛා එකඟතා. ඔය හතර ඒකාබද්ධයි. මෛත්‍රියේ වැඩීමෙන් කරුණාව. මෛත්‍රිය කරුණාවයි වැඩීමෙන් මුදිතාව. මෛත්‍රිය කරුණාවයි මුදිතාව තුන වැඩීමෙන් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනාව. ඔය වගේම ශීලවන්ත පුජ්‍යලයක් දකිනවා. ශීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැන් පැවිදි කෙනෙක් ගැන කියවුණානේ. ගිහි කෙනෙක් ගැන සලකා බලමු. ගිහි උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කහම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරතොත් තමන්ට පුළුවන් සීලානුසති භාවනාවක් වඩන්න. මේ ශීලවන්තයා වගේ මමත් සීල රකින කෙනෙක්. මමත් මේ වගේ සීලයක් පුරනවා. මගේ මේ සීලය පිරිසුදුමම දැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජන කරනකොට අන්න යෝනිසෝ මනසිකාර නිසා උපචාර සමාධිය ලැබෙනවා. ඔය වගේම යම්කිසි සද්ධාවන්තයෙක් දකිනවා. ඒ වගේම සද්ධා මේ විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගියපු ආර්ය දෙවි දේවතාවු ඉන්නවා. ඒ කෙනෙක් අරමුණු කරනිතා මගේ සිතෙත් මේ වගේ සද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතෙත් වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතෙත් සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධිය වඩන්න පුළුවන්. ඔය විදිහට අනුසති භාවනා 10ක් තියෙනවානේ. එයින් අද කායානුපස්සනා කායගත සතිය ගැන කියවුණ, පර්ණ සතිය ගැන කියවුණ, ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා හෙලනවා. උපන්දා පටන්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ ආස්වාස ප්‍රසවාස ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් විශේෂයෙන් තේරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආස්වාස ප්‍රස්වාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ඥාන හතරක් උපදවන්න පුළුවන්. තවත් ක්‍රියිනන ධ්‍යාන පහක් උපදවන්නත් පුළුවන්. ඒතොට රූපාචර ධ්‍යාන සමාපatti සියල්ල මේ හුස්ම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. දැන් අර හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. ඉතින් මේ සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳ පුළුවන්කම තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ආස්වාස ප්‍රස්වාස අරමුණ නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිටේ නැටි මනා නුවණින් මනා සිහින් බලා සිටීමේදී පරිකාරම නිමිත්ත, උද්ඝා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනසෝ මනසිකාරයෙන් ගැනීම නිසා සමාධිගත කුසාසී සතරක් රූපාචර සමාපත්ත වශයෙන් උපදවන්න පුළුවන්. ඔය වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ස්වාගෙම නීල, තීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ කියන කසින භාවනා 10ක් තියෙනවා. මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක්ෂණ දේවල්. අපට පොළොව පේනවා, ජලය පේනවා, ගින්දර පේනවා, හුලඟක් අපට අරමුණු වෙනවා, නිල් පාට පේනවා, එවාගෙම කහ පාට, සුදු පාට, රතු පාට අපට අරමුණු වෙනවා, ආලෝකය පේනවා, අහස පේනවා. මේ නිතර පේන දේවල්. ඒවා අමුත්‍යම මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා සමාස පුළුවන්කම තියෙනවා යෝනිසව මනසකාරයේ වැඩිමින් රූපාවචර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් වෙන සමාධිගත කුසාසිත පහළ කරගන්න පුළුවන්. සැබවින්ම මේ කියන සමාධිගත කුසාසිත පහළ කර ගැනීමට මේතරම් පිළිවෙත් මාර්ගයක් බුද්ධ ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පඨවි කියන එක. දැන් අනුකූල නැති බිමක් අපි දකිනවා කියලා හිතමු. අමතක් වාගේ තැන, ලියද්දක් වාගේ තැන, හිස් පිටෙන් මේ තනකොළ නැති පිටතනිය දකුණුවට අපට පුළුවන්කම තියෙනවා පඨවි සංඥා උපදවන්න. පඨවි පඨවි පඨවි කියන සංඥාවෙන් හරි. නැත්නම් එක් මියක් සතර අඟුලක් විස්කම්භය ඇති, රට ප්‍රමාණයේ ඇති කසින මණ්ඩලයක් හදාගෙන පඨවි පඨවි පඨවි කියන මේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයේ කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා පඨවි කසින ධ්‍යාන හතරක් උපදවන්න. ඔය වගේම ජලයේ බේසෙමකට අරගෙන ඒ ආපෝ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වදා ආපෝ ධ්‍යාන හතර උපදවන්න පුළුවන්. ජීමෙලයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්ය මණ්ඩලය බහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස අරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධාතු. තේජෝ කසින ධ්‍යාන. ඒ වගේම කොළාතු හෙලවෙනවා දැකලා කොඩියක් හෙලවෙනවා දැකලා හිසකේ හෙලවෙනවා දැකලා වායෝ කසින සමාපත්ත උපදවන්න පුළුවන්. නිල් පාට මල් දැකලා නිල් පාට වස්ත්‍රයක් දැකලා නිල් පාට අරමුණක් දැකලා නිල කසින වඩන්න පුළුවන්. ඔයාගේ වර්ණ කසින හතරම වඩන්න පුළුවන්. ආලෝකයේ අරමුණු කරන ආලෝක කසින වඩන්න පුළුවන්. වහලේ සිදුරකින් අහස පේනවා දැකලා ජනේල සිදුරකින් අහස පේනවා දැකලා ආකාශ කසින වඩන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් ඉතිර පවතින මේ අරමුණු වලදී සමාට පුළුවන්කම තියෙන යෝනිසෝ මනසිකාරයේ වැඩිවීමෙන් අර රූපඥාන හතර උපදවන්න. රූපඥාන හතර උපදවාගෙන ඒ නොනැති ඒ කසින සමාපත්තියට අයිති කසින නිමිත්ත, කසින ප්‍රතිභාග නිමිත්ත උගුලවා අරූප සමාපත්ත උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු යෝනිසෝ මනසිකාරයේ තරම් සමාගයේ සිට සමාධියගත කුසාසිතක් බාට පමුණවා ගන්න වෙනත් එකක් නැහැ කියන එක හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසිකාරයේ කිව්වේ නුවණට හුරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණට හුරුව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ ලී වඩුවා සමාත් ලැබෙන හැම ලී කැබැල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. එවාගෙම දක්ෂ බෙලෙක් වඩුවා සමාත් ලැබෙන හැම බෙලෙක් කැල්ලකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ වාගේ දක්ෂ ලේඛකයා සමාත් ලැබෙන හැම අරමුණකින්ම ලස්සන ලේක මේ රචනාවක් ලේඛනගත කරන්න පුළුවන්. එවාගෙම දක්ෂ චිත්‍ර ශිල්පියා සමාත් ලැබෙන හැම කර්දාසි කැල්ලකින් එහෙම නැත්නම් දෙයකින් ලස්සන නිර්මාණයක් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නට පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසකාරයේ පුරුදු කරගත් ඥානවන්තයන්ට ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බැහැ කියලා කවදාකවත් හිතන්න වටින්නේ නැහැ. අද කාලෙත් පුළුවනි, හැම කාලෙත් පුළුවනි. මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණට හුරුව කල්පනා කිරීමේ යෝනිසෝ මනසකාරයයි. මෙන්න මේක නිසා අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසකාරයේ පුරුදු කළා. ඒ කියන්නේ විශාසංඛ්‍ය කල්ප ලක්ෂයක් යෝනිසෝ මනසකාරයේ පුරුදු කළා. ඒ යෝනිසෝ මනසකාරයේ පුරුදු කිරීම නිසා මුන්වහන්සේට පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්න. මහා පරිත්‍යාග පහ පුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිධ අර්ථචාරියා පුරුදු කරන්න පුළුවන් වුණා. සීලම බුද්ධ කාරක ධර්මයන් මුදුන් පමුණවන්නට මහා බෝසතාණන් වහන්සේට හැකි වුණේ යෝනිසෝ මනසකාරයේ නිසයි, නුවණට හුරුව කල්පනා කිරීම නිසයි. ලෝතුනා බුදු වීම සඳහා උපන්න ආත්ම භාවයේදී වාස 27 ජරා, ව්‍යාධි, මෘත කියන අරමුණු තුන මාස 3න් 3ට දැක්කා. හතරවෙනි අවස්ථාවේදී ශ්‍රමණ රූපයක් දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළා තියෙන්නේ තමාගේ සිත යෝනිසෝ මනසකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා 3 මාසයක් මේක නුවණින් කල්පනා කළා. රෝගියෙක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. ඊළඟ 3 මාසය ඇතුළත තමයි අර ශාන්ත පැවිදි රූපයක් දැකලා ඒකත් යෝනිසෝ මනසකාරයෙන් කල්පනා කිරීම නිසා අභිනිෂ්ක්‍රමණය කරන්න හිතේ නැමුණේ. අන්තිමේදී අභිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වියේ වැඩුවා, මැදුම් පිළිවෙත සොයාගත්තා. යෝනිසෝ මනසකාරයෙන් යුතුවම සෑම ඉරියව්වක් පවත්වලා බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර්ග පරාජය කොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී, දසදහසක් ලෝක ධාතුල ප්‍රාත්‍යාරේ සහස්‍රයන් සිද්ධ වෙද්දී, දසදහසක් ලෝක ධාතුයි ඒකාලෝකව බැබලෙද්දී සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් දසබල ඥාන, චතුරු වෛසාරද්‍ය ඥාන, චතුරු ප්‍රතිසම්බිදා ඥාන, සුද්ධස ඥාන, සෝලස ඥාන, අෂ්ඨාදශාවිනික බුද්ධ ගුණ, තෙසත්ත ඥාන, සත්සත්ත ඥාන, අසාධාන ඥාන ආදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්නිකා ඥාන ප්‍රතිලාභයෙන් ලෝකුරා අභිසම්බෝධීත පත්ති වදාලා හේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවස විසක් පොහොය දවස. එවාගෙම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති මංගල්‍යයට පත් වූ දිනය මේ උතුම් විසක් තුන් පොහොය දවස. එවාගෙම මාර පරාජයකට ලෝතුරා බුදු පදවියට පත් වූ දවස විසක් තුන් පොහොය දවස. නාහම් විච්ඡවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යේ අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාවා කුසල ධම්මා අභිවද්දಂತಿ යතේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ අනුප්පන්නා චේව කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාච කුසල ධම්මා අභිවද්දಂತಿ කියන මේ මාතෘකාව අනුසාරයෙන් මෙතෙක් වේලා පැවති දේශනාව තුළින් අපි නැවතවරක් අපේ නුවණ අවදි කරගෙන බලමු. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වන අරමුණවලදී අප කොච්චර දුරට යෝනිසෝ මනසිකාරයෙන් සැනසීලා තියෙනවාද කියන එකයි අපට තෝරාගන්න අවශ්‍ය වෙන්නේ. සමහර පින්තුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහොම තරහ යනවා ඉස්සර. ඒ තරහ යනකම මම අසවල් අසවල් භාවනා වැඩිමි. මගේ සිත බොහොම සංසිඳුණා. දැන් මට තරහ යන්නේ නැහැ. දැන් මට තරහන අරමුණක් කාම ඇතිවෙන හිතේ සොම්නසයි. ඒ මොකද මගේ සිත ඒ සම්බන්ධව ගැටෙන්නේ. අර දීගබාන කබේ ස්වාමීන් වහන්සේ තුන් යම් රාත්‍රියේ ආරිවංශ දේශනා පවත්වා උදේ පාන්දර වඩිද්දී තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන බැන ගියා. ඒ කියන්නේ අඩු තුනක් මානේ. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශකයන් වහන්සේ අර බණිමින්ගේ ස්වාමීන් වහන්සේට වැඳා. වැඳලා කිව්වා ස්වාමීනි මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යෝ විහාරස්ථානයේදී ඇහුවා ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපු හාමුදුරන්නේ වැඳි කොහොමද? හැබැයි මට ඒව ඇහුනේ නෑනේ. ඒ මොකද? මගේ පියවරකින්වත් වරු නොවි මම කමතහණින් ආවා. අන්න යෝනිසෝ මනසිකාර්මී සාහිත්‍යයේ සමාධියෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණද? මෙයාගේ තමයි අපට කොච්චර අලාභයක්, කොච්චර අයසක්, කොච්චර නිඳාවක්, කොච්චර දුකක් පීඩාවක් ආවත් අපේිට සමාධි වුණාම කුදුමාකාර සහනශීලී ජීවිතයක් ගෙවන්නට පුළුවන්. සමහර පින්නතුන් වුණ හිටි හැටියේ සෙලූම තමන්ගේ ධන සම්භාර අහිමි වෙලා. හැබැයි භාවනා කරපු නිසා හිතේ යෝනිසෝ මනසිකාර්යේ පුරුදු කරපු නිසා ඒ පින්නතාට තමන්ගේ ජීවිතය ගැන අර සිදුවෙච්ච විපත්ති එක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසඤ්ඤේ කියලා සිටුවරයෙක් මහා දංගට පැවැත්තුවා. ඒ දංගට පවත්වන බව දැනගත් සද්දෝ රජෙක් දාසෙන් භාණ්ඩාගාර ඔක්කෝම හිස් කෙරුවා. භාණ්ඩාගාරිකය ඇවිල්ලා සිටුවරයාට කිව්වා, ස්වාමීනි අද දෙන්නේ කිසුවක් නැහැනේ. ඔක්කොම භාණ්ඩාගාරි හිස් වෙලානේ. මේකම මිඳුලට බහැලා මොකද කෙලි? තුන් වාරයක් සාදුකාර දුන්නා. අන්න යෝනිසෝ මනසිකාර්යයේ දිශා සමාගයේ සිට අලාභයේදී කම්පා නොවි සපවාසිතක් බවට පත් වුණා. මේ වාගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියක් හදලා පූජා කරානේ. ඕකට විරුද්ධකාරයෙක් ගිනි කිව්වා. බුදුරජාණන් වහන්සේ පින්දපාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම බිඳන දේවල් බිඳලා දාලා ගිනි කිව්වා. මේ කාරංචුනා සිටුවරයා දුහුත් නගාගෙන සාදුකාර දුන්නා. සමාරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘති වුණාද? නෑ නෑ, එහෙම එකක් නෙමෙයි. මම පළමුවෙන් ගන්ධ කුටියක් කරවා පූජා කළ පින්ෙන් සම්පූර්ණ වුණා. මට සාසනයක් ගන්ධ කුටියක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ මේ ගිනි කිව්ව තැනත්තාට සැප වේවා කියලා හිත සමාධිමත් කරගත්තා. මෙන්න මේ වගේ තමයි. නමක් ගිනන වෙලාවේ 700ක් සෙනඟ නොයෙක් නොයෙක් දෙවියන්ට යාඥා කර කර කෑමර ගහවා. එකම එක බෞද්ධයේ සමා සමාදන් වූ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, "ඇයි මනුස්සෝ මේ නැව ගිලිනවා? මොකද මේ වාඩිලා කරන්නේ?" "ඔව්, නැව ගිලින එක හරි. නැව ගිලීම වළක්වන්න කාටවත් බෑ. මම අපායට නොගිලෙන්න, මම සුගතියට යන්න, මම හිත සමාධි කරගන්නවා. මම සමාදන් වූ පංචශීලයේ මං හිතින් ආවර්ජනා කරනවා." ඉතින් කිව්වා, "නේ පටක් දෙන්න එහෙම සැනසෙල්ලක් තියෙනවා නම්" ඉතින් තිසරණයේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා 700ක් දෙනා සමාධිගත වූවාක් මෙන් නිහඬ වුණා. සියල්ලෝම මොහොඳපත් වී තෞතිසා භවන්නේ දෙව් පිරිසක් කියලා උපන්නා. මේ වාගේ බියකරු අවස්ථාවලදී බිහිසුණු අවස්ථාවලදී පවා යෝනිසෝ මනසිකාරයේ නිසා තමාගේ සිතට සනසිල්ලක් උදාපත් කරගන්න මේ යෝනිසෝ මනසිකාරයේ තුලින් පුළුවනි. මේ වාගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ නපුරු අමනුෂ්‍යමුණ ගෙහිච්ච වෙලාවේ කිසියම් බිලක් ඇති ගැනීමක් නැතුව සමාධියගත සිටින් එහි අවස්ථාවේ නොසැලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාර්යය පුරුදු කර ගැනීම නිසායි. නිසා මේ යෝනිසෝ මනසිකාර්යය තියෙනවා නම් බණිනවට බණින්නේ නැහැ. ගහනවට ගහන්නේ නැහැ. පරිගණන තැනකාවෙන් පරිගන්නේ නැහැ. එවාගෙම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් වන්නේත් නැහැ. යසසක් ඇති වෙච්ච තැන උදම් වෙන්නේත් නැහැ. නින්දාවක් ඇති වෙච්ච තැන කනගාටු වෙන්නේත් නැහැ. එවාගෙම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නේත් නැහැ. සත්‍යයක් ලැබුණ කියලා උදම් වෙන්නේත් නැහැ. හැම තැනකදීම සංසුන් සිතක්, එවාගෙම නොසැලෙන සිතක්, සමාධි සිතක්, දිනුනු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාර්යයේ පුරුදු කර ගැනීමෙන්. ඒසා බෞද්ධයන් වශයෙන් බෞද්ධ සමණක්නේ අබෞද්ධයන් වුණා සෑම දිනා විසින්ම නුවණ තුහුරුව කල්පනා කර ගැනීමෙන් තමගේ එදිනෙදා ජීවිතය නොගැතෙන සුළු, එවාගෙම නොතැලෙන සුළු, එවාගෙම විපත්‍යයට භාජන නොවන සුළු, ඉක්මන්කාර නොවන සුළු, බොහොම සනසිලමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසිකාර්යයේ මහෝපකාරී වෙන බව සලකා සමාධිගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වන යෝනිසෝ මනසිකාර්යයේ දූණු කෙරෙත්වා අපේ මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංග මනුශාසනා කරනවා. සැබවින්ම පැවිදි භික්ෂූන් වහන්සේ ඒ අතරින් මුල් තැන ගන්නවා. උන්වහන්සේම ජීවිතයේම කැප කළා කියන යෝනිසෝ මනසිකාර්යය යුතුව ගත කරන්නටයි. තබන පියවර, බලන බැල්ම, කල්තියන වචනය, හැරෙන හැරීම, තබන පියවර පාසා වික්ෂූන් වහන්සේගේ පැවැත්ම යෝනිසෝ මනසිකාරයේ යුක්තවන්නට ඕනේ. එසේ වෙනම් උන්වහන්සේම ලෝකයේ තම සම්භවණීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි.